डरट कनु करए रसन सुंदरिए सुकोमल दुंगिद सुरतलिए ओब हेलयट सिरियगेने सुकोमल दुंगिद सुरतलिए ओब हेलयट सिरियगेने කට වටලා නීදුම පටලා සිරියෙන් රඟනු සැටි ඔබකරි දෙයිනම් එමීර වැටියන් දුම්හිද මනමාලි ඔබකරි දෙයිනම් එමීර වැටියන් දුම්හිද මනමාලි ඔබටරි දෙයිනම් එමිහිට වැටියන් දුම්හිද මනමාලි ඔබටරි දෙයිනම් එමිහිට වැටියන් දුම්හිද මනමාලි උඩරට කඳු කරයේ බැස යන සුන්දරියේ සුකුමල දුන්හිද සුරතලියේ ඔබ එලයට සිරියගෙනේ සුකුමල දුන්හිද සුරතලියේ ඔබ එලයට සිරියගෙනේ